ආයුබෝවන් කියන දෙකතා 121 වෙනි වැඩසටහන හැමෝම සාදරයෙන් පිළිගන්නා. මම කාලින්ද. මම බුද්ධික. අපේ උපුල් ඇහෙනවද අපිව? ඊටමතර අපි අද මේ අපේ සහායකයෙක් ඉන්නවා. ඒ කියන්නේ මගේ කැමරකට මාර්ගිකව බලන්න අපේ වීඩියෝ ස්විචින් වලට අපේ චම්ලි ඉන්න මේ හැමෝම චම්ලි ජම්ලි කියන චැට් රූම් එකේ මේ යනකොට හැමෝම ඉතලාදී ගැල්ලවෙක් අද මයික් අපේ කොහොමද කියලා පොඩ්ඩක් චැට් රූම් එකට එහෙම කියන්න පුළුවන් නම් මා රත්නෝ මේ ඔය ඉඳලා මේ මගේ ඉඳලා සද්ද හෙන්නේ නැහැ මේ තියෙන්නේ මේ වීඩියෝ බලන්න බැරි මේක ඇත්තටම මේ මයික් එක මේ සයිස් නේ ඒ වුණාට අර කන්ඩෙන්සර් මයික් වලට මාරුණා පොඩ්ඩක් අර පිකප් වදින්න නේ හැමෝටම දැල්ලාදී ටෙක් කතා වල ප්‍රශ්නේ තියෙන්නේ මේ බුද්ධි හැම මයික් එක කටේ ගහගෙන අපිත් කතා කරන්නේ ඒකට ඉතින් පොඩ්ඩක් ඇත්ත හිඳ මේ කවුද පොඩ්ඩ චම්ලි කියලා හන්න චම්ලි ෂෝ නෝට් එක ලියවගන්නේ දවසකම මයිනස් පාසු ගිය වැඩසටහන් ගොඩක් වෙනුන් වගේ මේ ෂෝ නෝට් ලියෙන්නේ චම්ලි තමයි මේ ඉතින් ඉස්සර අපේ අය මේ ගොඩක් අය ලියුවා නේද බුද්ධික මේ ෂෝ නෝට් එක ඔව් සජිත් ලියුවා ඊට පස්සේ ගායන්තරික කුමාර ලියලවනවා ඉතින් ඔයගේ ගොඩක් කට්ටිය ඉන්නවා මම හිතන්නේ චම්ලි උදේ වෙනකොටම 99ක් වෙලාවට ඒකට ඉන්නේ මොනවාරි ප්‍රශ්නයක් වුණත් නේද මේ න්ියුස් මොනාද බුද්ධිය? මේ බුද්ධිය ඇත්තකට පොඩ්ඩක් වෙන්න මොනාද සත්‍යයක් දෙක වෙන මොනාද එයා කියලා පොඩ්ඩක් ඒක පැත්තට වෙන්න ඉතින් වීඩියෝ කරන එකේ වටේ ඒක තමයි මේ න්ියුස් එක නේ මේක තමයි ගත්තේ මේක ගැලැක්සි ටැබ් 2 කියන එක. 2 අර එටිසරක් එකෙන් තමයි ගත්තේ. දැන්ට නම් හොඳයි මේක ගන්න. මේක ප්‍රවිච්චි කරලා බලන්න පොඩ්ඩක් අදින. මොනාද ෆීචර්ස් එක මොනාද තියෙන්නේ කියලා පොඩ්ඩක් මොනාගේ දේවල් තියෙන්නේ වෙනස් කවුද ගාන කියලා. ඔව්. ගාන නම් 67000කට ඒගොල්ලෝ මේ විකුණන්නේ 2GB data plan එකක් එක මාස 6කට free එක. මේක ෆීචර්ස් ගත්තොත් එන 1GB 1 GHz processor එකක් තියෙනවා. dual core processor එක. ඊළඟට RAM තියෙනවා 1GB. එකට මේ මම ගත්ත මේ මොඩල් එක 16GB internal memory එක 32 හරි 64 හරි වෙනකන් SD card එක support කරනවා. built-in memory කීයක් වෙනවද? built-in memory 16 තියෙනවා හරි. ඔව්. වෙනම කටියක් පොඩ්ඩක් මම අපි tab එක මොන වගේද නියම් on කරාම මොන වගේද කියලා. බුද්ධික විස්තර කියන්න මම tab එක පෙන්නනවා. මේ තියෙන්නේ මේක මේ අදරගත්තත් මේ size එකට ආයෙදී video බලලා නම් පේනවාද මේ මොන වගේද කියලා. ගොඩක් අය දින පස්සේ මේ දැන් කෝඩියෝ නැහැ කියන්නේ අපි දැන් සාධාරණයක් කරන්නේ අපිට මේක නැහැ කියලා. අදුරන කොටවරි දාන්න බලන්න ඕනේ. මේක අප්ලෝඩ් කරාම මේ ඔබෙක් කරුවා මේ දෙකතා අද ප්‍රශ්න බලන්නත් ඒකේ මේ පේනවාද මේ ડોක් එක Google Doc එක මේ තියෙනවා මේ බුද්ධික මේ සිංහලෙන් හොඳට වැඩ කරනවා නේද ටැබ් එකේ. ඔව් සිංහල රෙන්ඩරින් ඇත්තටම මේ අනිත් Android device එක ගත්තොත් ගොඩක් හොඳයි නේද? ඔව්. ඒක මේ Samsung ඔය ටැබ් එකේම range එකේම තියෙන එකක් නේද? වැඩ කරනවා හොඳ නේද? ඔව්. එක මේ OS එකේ ඉන්නේ Ice Cream Sandwich 4.03 තමයි මේ මේක pre-installed වෙන්නේ. එකම ඉතින් performance එහෙමත් ඉතින් දැන් අනිත් range එකේ ඒවත් එක්ක ගන්නකොට අවුලක් නැහැ වගේ නේද කාරින්ග? ඔව්. මේ කාලිගලගින් මේන්නේ චම්ලිද කියන්නේ ඔව් චම්ලිද චම්ලි තමයි මොකක් අද මේ මං චෙක් කරන්න ලබන්නේ මේ iPad එකකින් සල්ලි දීලා ඇප් එකක් අදගත්ත මේ හරිම ෂොප් වගේ ඒක මේ මාව චෙක් රූම් එකේ හැම සිස්සම මම ලියලා දානවා ඔය දාන මම නෙවෙයි කියලා thank you මේ සල්ලි දීලා ගත්තා ඒ වගේ ඉවවත් කරන්න තවද නැහැ යෝග නැහැ වැඩේ මේ බුද්ධිය පොරෙන් නැත්නම් තමයි ප්‍රශ්න ටිකක් කතා කරලා නිවුස් මතක් වුණා කියන්නේ එහෙනම් සඳරුවන් කාලේ දින ප්‍රශ්න කතා කරමු ගන්නේ CCTV ගැන වෘත්තීය ලෙස ඉගෙන ගන්න දැන් තියෙනවද කියලා අහන්නේ මම නම් දැනුවත් නැහැ නැහැ බුද්ධි බුද්ධික ගන්න තැනක් කියලාද චැට්රූම් එකේ කවුරුහරි දන්නවා CCTV ගැන එනිගෙන හැබැයි මේ සාමාන්‍යම වෙන්නේ ඉලෙක්ට්‍රොනික කේම කරන දැන් වලදී බුද්ධික ඔයගේ තියනවා නේද ඒ කියන්නේ ඔයගේ දේවල් ඉගෙන ගන්න හැබැයි CCTV ගැන එහෙම ලොකුවට ඉගෙන ගන්න දෙයක් තියනවද කියන ප්‍රශ්නෙත් තියනවා නේද බුද්ධික ඒ වගේ එකක් ඉතින් තියනවා නම් කලින් ඔය ලොකු ඒ කියන්නේ මේ දැන් අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ ඔය ෂොප් එකක නැ ඔෆිස් වල ඒ වගේනේ CCTV නැත්නම් ලොකු ඔය ෆැක්ටරි කම්ප්ලෙක්ස් එකක් ඒ වගේ එකක් කරනකොට නම් ප්‍රොෆෙෂනල් නොලෙජ් එකක් ඕනියේ නේද ඒක ඩිසයින් කරන්න ඒ වගේ දේවල් වලට මොකද ක්‍රිටිකල් නේ මොනවා හරි වුණාට පස්සේනේ මේ ප්‍රශ්නේ තියෙන්නේ මමත් දන්න තරමින් නැහැ ඉගෙන ගන්න දන මේ හැබැයි කරන අය නම් ඉන්නවා මේ ප්‍රොෆෙෂනල් නොවන අය තමයි වැඩි ඉන්නේ නේ පත්‍රයක් ගත්තත් විශාල ප්‍රමාණයේ ප්‍රොජෙක්ට් වලට කරන අයත් ඉන්නවා මේ PABX කරන අයත් තියෙන නේද ගාලින් ගම්බෝම් පොඩි ගානේ ඉඳලා ප්‍රොෆෙෂනල් කට්ටිය හය කරගන්න වෙනකන් ලොකු රේන්ජ් එක තියෙනවා මේ වැඩ කරගන්න ගියාම අද පොඩි ගම්බ්ලේන්ස් එක මේ එක අද විදියේම ආවොත් කියලා වැන්න ඉතින් ක්‍රමයක් නැහැ මේ කෝන්නේ කියලා කියලා වත්නම් හොඳට පේනවාද කියලා මේ එතකම් මේ පොඩි කතා කරන්නේ CCTV එක වහම මේ බුද්ධික මේ ගොඩක් අය මේ ඔකේ සරල දෙයක් තමයි දෙන්නේ කැමරාව වෙනවා ඔය DVR එකක් කියලා ඩිජිටල් වීඩියෝ රෙකෝඩර් එකක් තියෙනවා ඕකට ඉතින් කැමරා ටික සම්බන්ධ වෙනවා. ඒ ඉතින් ඒකේ තියෙන software එකෙන් ඔය switch එනවා, switch එකක් ඉලගෙන කැමරකින් කැමරකට මාරු වෙනවා. නැත්තම් කැමරා record වෙනවා. ඒ වගේ දේවල් ඔක්කොම වගේ වෙන්නේ මේ DVR එකහරහා තමයි. ගොඩක් ඒ වගේ දැන් තියෙනවා මේ අර video gateway එකත් එක්කම තියෙනවා නේද? මේ network එකක් හරහා බලන්න ඒ වගේ දේවල් කරගන්නත් නේ. ඔව්, ඒ කියන්නේ දැන් ඒතර ඉතින් iPad එක හරහා බලන්න, phone එක හරහා බලන්න, මේ නැත්තම් web එක හරහා log වෙලා බලන්න, ඒ වගේම වෙන default කියන දේවල් වලට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ මම හිතන්නේ සාමාන්‍යයෙන්ම පිටකොටු පැත්තේ ඕන තරම් මේ තියෙන අනේ බුද්ධික. ඔව්. පත්තරේ කරන් බැලුවත් සෑහෙන තියෙනවා දැන්. ඔව්, ඒ කියන්නේ ඒක එච්චරම මාර්ථයක් නෙමෙයි. වීඩියෝ ඕන් කියලා කට්ටියක් කියන වීඩියෝ ඕන් නැහැ කියලා කට්ටියක් කියන මේ අපිට සාමාන්‍යයෙන් දැන් ස්ට්‍රීම් එක ගන්න යන කිලෝබයිට් 200 230ක් වගේ ස්පීඩ් එකකට තමයි යන්නේ මේක වේරියබල් බිට් රේට් එකක් යන්නේ මේ ඒක නිසා ඉතින් කියන්න අමාරුයි මොනවාගේ තත්ත්වයක් තියෙනවද කියලා ඒ මාත්‍රේ වීඩියෝ කරන ප්‍රශ්නයක් නැහැ සමහරවිට ඔකයි ඒකේ ප්‍රශ්න දැන් තියෙනවා ඔව් HSDPA එහෙම පොඩ්ඩක් අවුල් වෙන්න පුළුවන් නේද හැබැයි පුල්ට පේනවා නෑ උපුල් නැති එඩිසන් එක අපේ ස්ට්‍රීම් එකත් බලනවා නම් උපුල් අපිත් එක්ක ස්කයිප් වලින් කතා කරනවානේ අපිට එහෙම මේ කිසිම තේරෙන්නේ නැහැ තව මේ පොඩ්ඩක් චැට් එකේ කිව්ව මේ චුට්ටක් චුට්ට චැට් එකේ කිව්ව වීඩියෝ එක ඔඩිය ගත්තා 5 minutes විතර කියලා එකක් තියෙනවා ඒක මාත් ඉගෙන කියනවා නම් 5 minutes කියලා අදහස් කරේ ඔඩිය එකයි වීඩියෝ එකයි දෙකම එකට ප්ලේ කරනකොට නැත්නම් අපේ ලිප් සින්කින් පාවුද කියලා තමයි හිතාගන්න බැරි අපේ දැන් ගොඩක් මේ 3D projection එහෙම කතා කරලා බින්ද ඒ වගේ ප්‍රශ්නයක් ආශය අහලා දිනවා මේ සැවෝයි එකේ iState 4 3D පෙන්වනවාද කියලා 23 වෙනිදා ඉඳලා ආරංචි අත්තිනා දේ. ආ මෙහෙමයි කුත් එක. දැන් මමත් ඔබ දැන් මේ කියන්නේ මමත් අර මේ ළඟදී ඊයේ මේ ගියා මේ මොකද ඊයේ දී මූවිස් එකට මේ ටිකට් බුකින් නැද්දා. ඒකට තිබ්බා මේ සැවෝයි එකයි සැවෝයි මිනි එකයි මේ රෙනොවේෂන් 3D conversion ඉන්නා විසිතුමින් නේ නම් තමයි පටන් ගන්න කියලා. හැබැයි අර කමින් අප් මූවි ලයින් අප් එක නේද අර මූවි එක තිබ්බ බුද්ධි. තිබුණානේ. ඔව්. ඉතින් ඒක ඇතුළේ මට ඒ දෙක ඇතුළේ බලන්න දුරු හිටියේ මේ මොකද ලිබර්ටි එකද ඇවිල්ලා තියෙනනේ. ඔව්. මේ මොනවයි කියලා අරට බලන්න ඕනි කියන අදහසින් තමයි. එහෙනම් ඇත්ත වෙන්නේ නැති නේද? කොහොමද ඊළඟට දාන එක 3D කරයි කියලා මොකද මේ රිනොවේට් කරනවා කියන්නේ ඉඳා. ඒකින්ද ඉතින් අයිසෙට් තියනවා නම් පෙන්නයි නේ. ඔව් අයිසෙච් එනවා ඊට පස්සේ මම ස්පයිඩර්මෑන් වෙන කතාවක් තියෙනවා 3D වල. ඒක කාලෙක එන්ටි බටන් ගත්තද හොඳද නේ? එහෙමද? අද ඉඳලම ඉතින් නේ. ඒ කියන්නේ තව දෙකක් හරි තුනක් හරි තමයි මම හිතන්නේ තියෙන්නේ. ඔව්. අපි බලන්න යන තමයි ඉන්නේ 18 වගේ ජීවිතේ බලන්න. මම අහලා තින්නවා අර පොඩි ජෝක් එකක් කියන්නේ අපේ දත්ත පාට යාම ඉතුරු වෙන කියන්නේ. ඒක තමයි ඒක. ඔය ඇහිමද කොහෙද මේක? ඒක. ඒක ෆීඩ්බැක් එකේ නේද? ඊළඟට මේ දෙකට මයික් හදපු එක ගැනත් පොඩි මේකක් කර දෙනවා. මොකද කවුරු හරි පොඩ්කාස්ට් එකක් පටන් ගන්නවා නම් මයික් කියන්නේ ගොඩක් විලාදික දෙයක්. මේ මාත්‍තර අපිටත් මේ පොඩි අර මෙතන වෙනම ගහගෙන ඉන්න මයික් එක ගන්න අවශ්‍යයි කියලා මමත් කියලා රැවුවා මේ කීයද කියලා. අඩු මිනිත් මයික් රුට 5-10යි. මයික් එකක් ගන්න බයිසිකල් එකක් ගත්තා. ඒක සදී මේකලා මේ හදනවා ඔබ හදනවා කියලා ගොඩක් අය ගෑලි කියනවා මේ අපි ප්‍රශ්නෙකට යමු ඇත්තටම එක්කට මේ මෙතන ලොකුවට මේ ගුලියක් වගේ පෙරුණට ඇත්තම මයික් එකේ සයිස් එකක් හදේට දෙන්නම නේ බුද්ධික හරි මේ එහෙමනම් මේක දෙන්නා නම් එකකන් අපි පොඩ්ඩක් මේ ප්‍රශ්නෙකට යමු බුද්ධික ඔව් ප්‍රශ්නෙකට යමු මේ හර්ෂාහල දිනවා මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් භාවිතා කරනකොට මේ ෆ්‍රේම්වර්ක් කියන්නේ මොකද්ද කියලා ඒකම ෆ්‍රේම්වර්ක් එකක් භාවිත කරනකොට තියෙන වාසි අවාසි මොනවද PHP වල දී දැන්ට භාවිත කරන ෆ්‍රේම්වර්ක් අතරින් හොඳම ෆ්‍රේම්වර්ක් එක මොකක්ද කියලා. ඇත්තටම මේ ඕකේ පළවෙනි කොටස් දෙකට නම් මට උත්තරයක් දෙන්න පුළුවන්. මේ PHP ගැල්ලට බලමු try එකක් දීලා. PHP ගැල්ල මට අරුණ නැහැ මොකද කියලා. ඒක එයා අහලා තින්නේ මේ PHP ෆ්‍රේම්වර්ක් අතරින් දැනට තියෙන කේක් PHP සෙන් ඔහම දෙක තුනක් දාලා තිනේ. ඒවා මොනවද හොඳම එක කියලා. මේ කලින් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් වලදී ඇත්තටම ෆ්‍රේම්වර්ක් කියවහම ඒක මේ ලොකු මේ පරාදයක තියනවා නේ. මේ තමගේ ෆ්‍රේම්වර්ක් ඒක ෆ්‍රේම්වර්ක් කියන්නේ ලැන්ග්වේජ් එකේදී දැන් අපි හිතමු විෂුවල් ස්ටුඩියෝ වලදී අපි වයි ඒ කියන්නේ ඒ එන්වයරන්මන්ට් එකේදී අපි පාවිච්චි කරන ලැන්ග්වේජ් එක C sharp පරි නැත්නම් ඔය අපි iOS development වලට ගන්න objective C කියලා කිව්වොත් ඒකේ ගොඩක් කලාවට ෆ්‍රේම්වර්ක් එකක් කියන්නේ ඒ ලැන්ග්වේජ් එකටම ඒ කියන්නේ ඒකේ core features තියෙනවා. ඊට අමතරව ඒ ලැන්ග්වේජ් එකට plug කරලා තියෙන වෙනම packages වලට තමයි ෆ්‍රේම්වර්ක් එකක් කියලා කියන්නේ. ඒ packages වලින් එක එක වැඩ කරගන්න ඒ කියන්නේ API set එකක්ම තමයි. ඒවා ගොඩක් අර categorize කරලා තියෙනවා. අපි හිතමු UI සම්බන්ධ මොනව හරි තියෙනවා නම් ඒ විදිහට UI framework එකක් කියලා දානවා. ඊළඟට අපි හිතමු media සම්බන්ධ නැත්නම් input output සම්බන්ධ එකක් නම් ඒ වගේ ඒ අදාළ විදිහට ඒකට ඕන API set එක ඒක framework එකක් කියලා bundle කරලා අර language එකට plug කරන්න පුළුවන් විදිහට හදනවා. ගොඩක් ඒවා කියන්නේ software එකක් හදන්න ගියාට පස්සේ programming language එකේ තියෙන core features වලින් විතරක් නම් බෑ. බොහෝ වෙලාවට framework ඕන වෙනවා. ඇත්තට මේ framework එක තියෙන කාර්යභාරය තමයි ඒක design කරන ඒ අදාළ වැඩේට ඕන full API set එකක් ඒක manage port කියලා ගොඩක් වෙලාවට ඒවට කියන්නේ. මේ ඒ කියන්නේ අපිට මේ වැඩේ කරගන්න ඒකට අදාළ hardware එක අනිත් software component එක කතා කරන් දීපු API set එකක් තමයි framework එකක් කියලා කියන්නේ. ඔය programming language එකක් එක ගත්තාම ඊළඟට වෙන මොකක් හරි අපි හදමු technology එකක් ඒ වගේ එකක් එක ගත්තට පස්සේ තව framework තියෙනවා. يعني ඊට කියන්නේ එක එක level වලදී framework තියෙනවා. දැන් programming language එකේදී ගත්තොත් එමේ ඊළඟට software එකක් develop කරනකොට ඒ develop කරන system එකේ web base එකක්ද desktop එකක්ද cloud base එකක්ද ඒවා ඒ විදිහට ඒ platform එකට අදාළව තව framework එන්න පුළුවන්. එතකොට අර programming language එකේ තියෙන framework වලට වඩා වෙන පරාසයක තමයි ඒකේ API set එකට අදාළ වෙන්නේ. ඊළඟට development framework තියෙන පුළුවන් තරම්. අපි හිතමු අපි දැන් jQuery කියලා ගන්නවා කියලා. jQuery framework. ඒ වගේ ඊට පස්සේ development life cycle එක කියලා කියවනේ අපි. يعني code එකක් design කළා, develop කළා, test කළා, deploy කළා ඒ වගේ يعني ඒ life cycle එකට අදාළ framework එහෙමත් තියෙනවා. ඒ වගේ framework කියන ඒ සංකල්පය මේ programming language වල භාවිත වෙනවා. ඒ වගේ ලොකුම පරාසයක. මේ තනිකලින් ඒ ටික ඇති මේ PHP framework එකක් ගැන මට නම් අතන PHP development ගැන ලොකු මේ අත්දැකීමක් නැහැ එම. මේවයි දුක. දැන් සාමාන්‍යයෙන් PHP අපිට පාවිච්චි කරන නිසා පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. මේ embedding අපි සාමාන්‍ය framework පාවිච්චි කරන්නේ අපි සිගේ මොකද මේ අපි අපේ framework එක තමයි පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට. අපේ framework කියලා කියන්නේ පුදුම කාලින් කිව්වාගේ මොකක් හරි පාවිච්චි කරන්නේ API නැත්නම් function set එකක් නැත්නම් classes ටිකක් අපේම තියෙන ඒ classes වගේ දේවල් දැන් පාවිච්චි කරලා ටක් ගාලා අපිට දෙයක් කරගන්න පුළුවන්. ඒකත් එක්තරා විදිහක framework එකක් කියන්නේ. උදාහරණයක් ගත්තොත් අපිට මේ form එකක් හදලා ඒකට button එකක් දාන්න ඕන නම් HTML coding ටික නොකර අර අපි redefine කරලා තියෙන class එකක් කතා කරලා මේ form වගේ එකක් නම් තියෙන්නේ මේ form මේ class එක කතා කරලා form එකක් හදනවා. එතකොට ඒකට අවශ්‍ය fields ටික parameters විදිහට pass කරනවා. ඒ වගේ දෙයක් කරලා නැත්නම් object oriented නම් මේ විදිහට පාවිච්චි කරලා හදාගන්න ඒවාත් අපිට තියෙනවා. ඉන්නේ ගොඩක් අය පාවිච්චි කරන දෙන්න සෙන් එක තමයි බුද්ධික commercial level එකේ සෙන් framework එක. commercial level එක කියන්නේ මොකද සෙන් framework එක නිකන් එකක් නෙමෙයි. ඒකට සල්ලි දෙන්න ඕනේ. ඉතින් ඒක නිසා ඒක පාවිච්චි කරනවා. KPHP හැම මේ ලංක දිනන් ටිකක් නැගලා යනවා කියන්නේ. ගොඩක් අය පාවිච්චි කරනවා. නමුත් අපි මොකක් හරි develop කරලා අපි deployment එකක් දානවා මිසක් කාගෙන් hosting එක හොයන්න ගියොත් එහෙම අපිට ටිකක් අමාරුයි. මේ ඔයගේම හොයන්නේ සෙන් වගේම නම් ටිකක් කියන මේක ෆ්‍රේම්වර්ක් සාමාන්‍යයෙන් අර ඩෙවලොප්මන්ට් පාස් කරගන්න තමයි ගොඩාක් වෙලාවට ෆ්‍රේම්වර්ක්ස් පාවිච්චි කරන්නේ. නැත්නම් මේකක් ගාලා ඩෙවලොප් කරන්න ඕන නම් ෆ්‍රේම්වර්ක් පාවිච්චි කරනවා. මගේ නම් රෙකමෙන්ඩේෂන් එක තමයි සේ. අපි අර මයික් ගැන කතා කරන මයික් එක දෙන්නුනේ. ඔව් මයික් එක දෙන්නම කල්ලි මේක වෙන්නේ. ඒක බලන්න මේ ෆෝන් එකේ තියෙනවා වෙන මොනේ කම් කියන්නේ. වෙන්න තියෙන මයික් එක වෙන්න තියෙන මගේ ඇඟිල්ල. ඒක මැගසින් එකට වගේ පොස්ට් එකක් ලියන්නත් පුළුවන් වන්නන්නේ. ඔව් ලියන්න බැලි වීඩියෝ එකක් එක්ක හදලා දැන් අපි දැනට මයික්ස් දෙකයි හදලා තියෙන්නේ. මේ කම්පියුටර් දිලා තියෙන අර කල් භාගය අපේ මයික් එක තමයි මේ මේකත් දැනට මේ අයිපෑඩ් එක දිගින් යන්නත් දියලා තියෙන බලමු ඉතින්දී ඔබ සෙට් එකට එල්ල ගන්න කොහොමද කියලා ගහගන්න. අපි පොඩ්ඩක් මේ ටෙක් කතා මේ කරන ක්‍රමෙත් පොඩි වෙනසක් කරන්න කියලා බලන්න උදත් දැන් අපේ වීඩියෝ ස්විච් ඇලි කරන්න චම්ලි ඉන්නා මේ ඉතින් කනදාම කියලා බලාපොරොත්තු වෙනනේ අපි ආයේ අනිත් අය වගේ වෙලත් මේ මුල්කඩේ තිල්ලට බුද්ධික ගලේදී පොවෙන්නේ. අද එනවා නේද? මම තාම ඔෆිස් එකේ පොඩි වැඩක් තියෙනවා කියලා කිව්වා. ඉතින් ඒ වගේ තමයි. කොහොම හරි ගවන්න මේ චම්බියෝ නම් ඵලෙින් ඉන්න ගන්නවා මේ මේ දවසේ වැඩ නැති ඉන්න පොල්ලයි අපේ ලබන සතියේ ඉඳන් පොඩ්ඩක් අමාරු යල්ල ගන්න ඉඳන්. මේ කියනකොට මල්ලි ගැන ඉස්සර මොනවද කරන්නේ කොහෙද ඉන්නේ කියලා කොහෙද කැමති නැද? නැහැ ගැල්ලම ගොඩක් අහනවා මේක. ගෙවල් තියෙන ගොඩක් ඈත ගිනිගත්තේ පැත්තේ ලක්ෂපාන කියලා ගමක් තියෙන පැත්තේ ගෙවල් තියෙන්නේ. ඊයේ ගිනිගත්තේ සෙන්ඩවල් ජුරි ගියේ. ඊට පස්සේ ICVT ගියා. ඊපස්සේ දුබ්බේ ගිහද ගන්න විදුල දෙන්නවා. මේ ටෙක්කට ගියදද? ටෙක්කලාෙන් ගත්තේ දැන් අවුරුද්දයි මාස දෙකක් වුණක් දැනයි කලින් තමයි කොහොමද සයිට් එකකින් තමයි ලින්ක් එක රැක්කේ. කොහොමද ඉස්සලම YouTube එකට ඇවිල්ලා ඊට පස්සේ පොඩ්කාස්ට් එක අහලා අපිට මොනරාගලින් ප්‍රශ්නයක් තිබ්බා මේ ડોකියුමන්ට් එකේ. එයා ඉන්නේ මොනරාගල කියලා. මම මතක විදියට. ඒකත් පොඩ්ඩක් හොයලා ගන්න උලන්න හොඳයි මේ ඉතින් අපි දුරි අනාය ගැන ගොඩක් දැනගන්න කැමතියි. ඉතමද අපි තාම බස් එකට එක්ක කතා කරනවා. අපි දැන් එහෙම දෙයක් ගාවුනම හොඳයි. අපි තාමනේ එක් කතා ප්‍රොමෝට් කරන්නේ මේ එකතර ඉඳගෙන අහන්න නෙමෙයි. බස් එක යන ගාව ෆෝන් එකට කොපියක් දාගෙන අහන්නේ. ඒ වගේ කරන්න තමයි ලයිව් බලන්න බැරි. මොකද අපි දන්නවා මේ ලයිව් බලන එකෙන් 40ක් තමයි ලයිව් එක්ක දාහන්නේ. ඊට අමතරව ගොඩක් අය කරන්නේ මේ ඩවුන්ලෝඩ් කරලා අහන්න කාරී නැත්තම් මේ පස්සේ YouTube එකේ දැන් වීඩියෝ දාන කින්දා මේ වීඩියෝ එක බලන්නේ කියලා. මොකද මේ නම්? අවරද ගෙදර යනකොට ඒ කියන්නේ කොළඹින් හතර වස්සයක් යන උඩු ගුස්සල්ලා වගේ බස් එක යන්නේ හැටුම් ගත්තෙන් පස්සේ ගොඩක් සෙනඟ මම පිටගෙන ගියේ මට එකපාරම මගදී ඇහුණා එකලේ ටීම් එක මියුසික් එක ඇහුණා තත්කාලේ ඒ මුද්ගලයාගේ තත්කාල ජඩු කරගත්තා මට හෙව්වා වද කියලා අර ආගෙන බැරුණා සතුටුයි ඒක බෑත් හිටගෙනත් අහනවා එකදා ඒලා ඉතින් කවුරුලක් කවන්නේ බස් එක යහා ගියා නම් අපිත් අර මාර ප්‍රශ්නයක ඔයදනේ ගොඩක් මතේ ගුණනේ. ඔව් වැඩ කරන්නේ මං මේ රවුටර් එක සෙට් කරනවා අරතරම දෙන්න. ඉතින් ඇත්තටම මුදිය මෙච්චර කාලයක් තිබ්බේ නැහැ මං ඉදිරියින් ඉන්න දවස්වල. දැන් ඔය ගෙදර තමයි ඉන්නේ. අලුත් ගෙදර ආපු කලින් ගේඩියසල් ලයින් එක හොඳට වැඩ කළා මේ අලුත් පැකේජ් එක මම හිතන්නේ. මගේ ඩිවිඩ පාවිච්චි දැන් නම් ඉතින් ගන්න බැරි නොවන්නේ කියන්නේ. මට ඉතින් ඒක නෑ අයිය. මේත් ඇවිල්ලා තියෙනවා බිම් හොකම් ගන්න එක කියා ප්‍රයිමරි ගොඩක් කරවන කාරණේ මේ ඉක්මනට අර අප්ඩේට් කරනවා නේද? දැන් මම ගොඩක් කලවට මේ බලලා තිනවා අපි කොහේ යන්නේ කියලා ඩොමේන් නේම් රෙකෝඩ් එකක් එහෙම අප්ඩේට් කරොත් මෙහෙකට කලින් ගොඩක් කලාවට Google එක අප්ඩේට් වෙනවා නේ. අප්පා SLT DNS ගැන නම් කතා කරන්නේ මම දැන් දවස් 3 දිනක් ඉඳලා. මෙහෙමයි මම මේක දකින්න අර DNS server record එකක් නම් තියෙනවා දුක TTL කියලා. client view කියලා මේ එකක් සාමාන්‍ය TTL එක පොඩි ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මම හිතන්නේ SLT එක තනිකර ignore කරනවා. මම හිතන්නේ TTL. ඒක නැල ඒගොල්ලන්ට කැමති වෙලාවට update එක නේද? හරි server room එකට කතා කරලා මම මේක refresh කරලා දානවා. ඉතින් ඒක හැමෝම දන්නේ නැහැ. මේ TTL කතා කරනකොට මට ඩොමේන් රෙකෝඩ් අප්ඩේට් කරනකොට ප්‍රශ්නයක් තමයි. ඒක මේ අපි TTL සාමාන්‍ය බෑක් වගේ නෙන්නේ GoDaddy එක නම් බෑක් වගේ නෙන්නේ නේ. ඩිෆෝල්ට් එක. ඒක මේ වැඩිමින් දාන එකද හොඳ අඩු පැය වාගේ වගේ දාන්න යන එකද නැත්නම් පැය 3 දවස් ඒ වගේ දාන්න පුළුවන්ද? මෙහෙම දුක් දුක ඔය මේ RSC එකේ තියෙන සාමාන්‍යයෙන් හැම රෙකෝඩ් එකකටම කොච්චරක්ද කියලා. සාමාන්‍යයෙන් NS account එක නම් 14000 අතර වගේ තමයි දාන්නේ මුත්තේ. නේද? අනිත් ඒවාට 1600ක්. මම කියන්නේ ඩොක්ටර්. ඉන්නේ කල්කියුලේටර් දිගල්ලා බෙදලා තප්පර දිගේ මෙතන. ඒක ගන්නේ තවත් මම දන්නේ ඩිපෙන්ඩ් වෙනවා මේ. අපි DNS ගන්නකොට සමහර වෙලාවට ක්වයරි කරන ලිමිට් එකක් දෙන එහෙම දෙනවන්නේ DNS සර්වර්ස් වලින්. ඔව් ඒ වගේ එකට අපි අඩු TTL එකක් දැම්මත් එහෙම අපි ඒ රේට් එක යනවා ඉක්මනට නේද? ඒ වගේ එකක් සම්බන්ධයක් තියෙනවා. ඔව් මෙහෙමයි වැඩේ ටික. අපි හිතමු දැන් DNS සර්වර්ස් දැන් Google අපි නෝ අපි SLT පාවිච්චි කරන්න කියලා. SLT නම් මේක ගන්න හරිය අපි Google DNS කියමු පාවිච්චි කරන්න කියලා. ඒ දාන්න ගත්තොත් ඒ ලොජික් එක වල සාමාන්‍යයෙන් DNS එකකෝ දැන් මම ගහනවා මමත් Google DNS පාවිච්චි කරනවා බුද්ධිගත් Google DNS පාවිච්චි කරනවා මම ගහනවා බුද්ධිගත.com එකට යන ඇත්තම යන ඩොමින් එක නෙවෙයි google.com එකට යන එක. එතකොට google dns එකෙන් ඒ අපේ අදාළ dns වලට ගිහිල්ලා රෙකෝඩ් එක වා ගන්නවා. එතකොට ඒක TTL එක කියලා තියෙනවා පැය භාගයක කියලා. එතකොට බුද්ධිගත් ඒ ඩොමේන් එකට යනකොට dns අතරින් ඇත්තටම ගිහිල්ලා අහන්නේ නැහැ බුද්ධිගත් ආයසරයක් මේක රෙකෝඩ් එක මොකක්ද කියලා. මොකද එයා දන්නවා මේක බැරි බුද්ධිගත් TTL එක ගන්න පැය භාග නැහැ පැය භාගයක් වැලිඩ් කියලා දන්නවා. එතකොට මේ ආය රෙකෝඩ් එක දෙනවා නම් කැෂ් එක. මොකද dns සර්වරකම කැෂ් එකක් තියාගන්න. එතකොට වෙන්නේ අර පැය භාගය ඊට පස්සේ තමයි ඊළඟට ආවේ අර අපේ මේන් DNS සර්වර් ක්වෙරි එකක් යනවා. සමහර හොඳ නෙමෙයි ටිකක්. කල්ලි කොපණ DNS ප්‍රොවයිඩර්ස්ලා ක්වෙරි දාන්න තමයි චාර්ජස් දාන්නේ. ඒ කියන්නේ ක්වෙරි ලක්ෂයක් ආවොත් එහෙම මේ වටත් වෙනක් වුණා මගේ එක DNS දෙකක් තියෙනවා මේ ඩයිනමික් DNS වල. තාමත් මේල් ගන්නුම් කී ගැලවීමක් නැහැ. ඒ ඩොමේන් එකට ගිය ක්වෙරි තියෙනවා කියලා තියෙනවා මිලියනයක්. අපිට DNS server එක maintain කරන්න බැහැ. මට නෙට්වර්ක් ගැනම කතා කරපු කෙනාලින් ප්‍රශ්නෙකුත් තියෙනවා මේ. අහලා තියෙන SMS වලින් ආව එකක් මේ මොකද්ද කියලා VLAN කියන එකේ broadcast domain කියන එකේ තේරුම මොකද්ද කියලා. ඉතින් VLAN එක කරා නේද? VLAN එක කියලා කියන්නේ virtual LAN කියන. virtual LAN එක කියලා කියන්නේ අපි දැන් switch එකක් ගත්තොත්. switch මේක වීඩියෝ වලින් දෙන්නේ ඉන්නවද කියලා මේකේ පොට් තියෙනවා 24ක්ද ඔව් 24යි ගිගාබිට් දෙකයි මේක ගත්තොත් එහෙම අනිත් පැත්තට හැරෙවොත් එහෙම මේ පැත්තේ තියෙන පොට් මේ 8 8 3 2 මෙතන නිල් පාට දෙකක් තියෙන ගිගාබිට් දැන් උදාහරණයක් ගත්තොත් මම මේකේ ඕනම මැෂින් එකක් මේවට සම්බන්ධ කරොත් එක එක මැෂින් එක එක හා සම්බන්ධ වෙලා තියෙනවා VLAN එකක් කියලා කියන්නේ මට කියන්න පුළුවන් මේ එක port set එකක් එක network එකක්. මේ port set එක තව network එකක්. එතකොට මේ network දෙක අතර අපිට මොන සම්බන්ධතාවය තියන්නත් පුළුවන්. සම්බන්ධතාවය නැති කරන්නත් පුළුවන්. නැති කරන්නේ මේ network දෙක අතර කතා බහ කරන්න බැහැ කියලා. ඒ සැදෙන වාක්‍යයක් ගන්න. මේ එතකොට ඒක තමයි VLAN. දැන් මේක virtual කරන. ඒ කියන්නේ අතර physically අපි switch දෙකක් දාලා නෙට්වර්ක් එක ගන්නවා නෙමෙයි අපි එක නෙට්වර්ක් එකකට මේ තියාගන්න. ඉතින් මේක ගොඩක් වෙලාවට කරන්නේ ලොකු කම්පැනි ගත්තාම බ්‍රාන්චස් දෙක තුනක් තියෙනවා. අපි නම් ෆ්ලෝස් දෙක තුනක් තියෙනවා. අපි මේ ෆ්ලෝස් එක එකට නෙට්වර්ක් හදනවා. මේ නෙට්වර්ක් කරනවා කියන්නේ අතරම නෙට්වර්ක් වෙන වෙනම කරලා තියෙනවා. මේ අපි නම් ෆයිනෑන්ස් බ්‍රාන්ච් එක තියෙනවා. ඊට පස්සේ තව හරි නෝමල් යූසර්ස් ලබට එක නෙට්වර්ක් එකක් තියෙනවා. එතකොට තව මේ මොකද කස්ටමර් සපෝර්ට් එක කස්ටමර් සපෝර්ට් සෙක්ෂන් එකක් වෙනම තියෙනවා. ඉතින් ඔය අතරේ මේ ඩේටා අපිට දෙන වෙන තියාගන්න. ඒ කියන්නේ අපිට ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එකේ තියෙන කම්පියුටර් වල ෂෙයා කරලා තියෙනවා. ඔය කම්පියුටර් අතර කිසිම සම්බන්ධයක් කස්ටමර් සපෝර්ට් එකට නැති කරනවා. එතකොට ඒකම කරන්නේ ඒ දෙක VLAN කරනවා. නමුත් මේ හැමෝම පාවිච්චි කරන්නේ එක කොමන් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් වෙන්න පුළුවන්. නමුත් මෙයාට කොමන් රිසෝර්සස් තියෙන්න පුළුවන්. කොමන් රිසෝර්සස් කියලා කියන්නේ අපි තමු ප්‍රින්ටර්ස් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ෆයිල් ෂෙයා කරපුවා ෆයිල් ෂෙයා සර්වර්ස් තියෙන්න පුළුවන්. මේල් සර්වර් කොමන් වෙන්න පුළුවන්. එතකොට VLAN එකෙන් අපිට කියන්න පුළුවන් VLAN අතර කතා කරන්න බැරි වුණා මේවට ඔයගොල්ලන්ට කතා කරන්න පුළුවන් වගේ අවස්ථා දෙන්න පුළුවන්. එතකොට ප්‍රින්ටර්ස් වගේ බ්‍රාන්ච් අතර ෂෙයා කරගන්න පුළුවන්. එතකොට උදාහරණයකට ඊමේල් සර්වර්ස් වලට කනෙක්ට් වෙන්න දෙන්න පුළුවන්. ඒ වගේ රූල්ස් දාලා වුණත් හදාගන්න පුළුවන් මේ වගේ VLAN එකක් කරනවා. දැන් අපි ෆිසිකලි වෙන් කරලා තිබ්බොත් එහෙම බුද්ධික අපිට මේ දෙක අතර කතා කරන්න බෑනේ. වයර් එකක් ආයි සම්බන්ධ කරොත් එහෙම ඕන එකකට ඕන එකක් ආයි කතා කරන්න පුළුවන්. ඉතින් ගොඩක් අය තේරුම් ගන්නක තව නම දැකලා තියෙනවා ගොඩක් පොඩි ඔෆිස් වල එහෙම මේ ප්‍රොක්සි එහෙම නැතුව අර ඉන්ටර්නෙට් කනෙක්ෂන් දෙකක් තුනක් තියෙන වෙලාවක් තියෙනවානේ. ඩෙඩිකේටඩ් එකක් කීප දෙනෙකුට විතරක් දෙන්න ඕන වුණාට පස්සෙත් ඔය ඩේම කරනවානේ. ඔව්. ඒ කියන්නේ ඒ ඩිෆෝල්ට් කිට් එකේ දෙකක් තුනක් තියෙනවා නම් එකක් VLAN එකකට දාලා ඒක කට්ටියකට දෙනවා. ඒ වගේ මේ එහෙම කරන වෙලාවලුත් තියෙනවා නේද? ඔව්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට VLAN පාවිච්චි කරන්නේ මුද්දික ටිකක් ලොකු ඕගනයිසේෂන්ස් වල. දැන් ඔය ගවර්න්මන්ට් ඔෆිසර්ස් එහෙම ගොඩක් කියලා තියෙන්නේ VLAN වල. ගවර්න්මන්ට් ඔෆිසර්ස් කියන්නේ එකක් කරලා තියෙනකොට බිල්ඩින් එකේ තක්කු ප්‍රමාණයක් තියෙන ගොඩක් වෙලාවට මේවා මේ වෙන වෙනම ලින්ක් කරනවා පුදු නෙට්වර්ක්ස් එකට. අර මැනේජ් කරන්න ලේසියෙන් නම් VLAN තියාගෙන මොකද එක මැනේජ්මන්ට් සෙන්ටර් එකක නම් මේ නෙට්වර්ක් ඔක්කොම මැනේජ් කරන්න පුළුවන්. ඒවා ඒවා අතර හවල් ඕන අවස්ථාවන් වලදී කතා කරන්න පුළුවන්. මේ ඒකට ඕන අසින් ගණක් කියන්නේ පොඩ්ඩක්. ඔව් VLAN සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන අපේ රවුටර් එකක් ගත්තොත් ඒ වගේ දෙයක් ගත්තොත් සමහර රවුටර්ස් වල එනවා මේ ADC රවුටර් වල තියෙන ස්විච් ගත්තොත් මේවා අන්මැනේජබල්. අන්මැනේජබල් කියලා කියන්නේ වෙනස්කමක් කරන්න බෑ. ස්විච් එකේ ෆන්ක්ෂන් එක තමයි වෙන්නේ. ඒ කියන්නේ නෙට්වර්ක් අතර ඩේටා කම්පියුටර් අතරේ මාරු වෙන එක විතරයි. ඊටසේ සෙමි මැනේජබල් ස්විච් එක. සෙමි මැනේජබල් එක තමයි මෙතන තියෙන්නේ. සෙමි මැනේජබල් එක ගොඩක් ලට VLAN හදන්න පුළුවන්. වෙබ් බේස් කන්ට්‍රෝල් පැනල් එකක නේද ගන්න පුළුවන්. වෙබ් බේස් එක. නමුත් ඊට වඩා මේ ලොකු දෙයක් කරන්න බෑ. හරි කුලි මැනේජබල්. කුලි මැනේජබල් ගොඩක් කරලා Cisco මේ ස්විචස් එහෙම තියෙනවා. මේවා ගොඩක් මැනේජ් කරන්න රවුටින් හදන්න පුළුවන් අපිට. ඒ වගේ මේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට මේ ඔෆිසර් මේ සාමාන්‍යයෙන් මේල් ස්විච් එක ඇතුළත ඔය Cisco වල මේ ලේයර් ස්විචින් එකක් තියෙන. ඊට පස්සේ normal switches දාන්න පුළුවන්. අපි පොඩි ඔෆිස් එකක් වගේ නම් කොහොමද මේ වගේ ස්විච් එකක් පාවිච්චි කරලා VLAN කරන්න පුළුවන්. නැත්නම් මේ ටික සරවුටර් එකෙන් දැන් විතර දාලා තියෙන ස්විච් එක VLAN කරලා වුණනම් ADSL එක වෙන වෙනම port හතර share කරන්න පුළුවන්. ඒක මේ ඔය SLT POTG දෙනකොට කරන ඒ ගාලින් එක. ඒක ඒක නම් බුද්ධිය මෙහෙම වැඩක් කරනවා. ඒකේ බෑන්ඩ් විඩ්ත් එක මැනේජ් කරන එක කරන්නේ. ADSL router එකක් කම්පියුටර් එකකට අපි දානනේ බුද්ධිය අර VPI එක VCI එක කියලා. virtual private interfaces දෙක type 35 කියලා දානවානේ. ඒදි එතකොට ඒක එක segment එකක් වෙනවා ADSL frequency එක. ඒක frequency එක නෙමෙයි තමයි channel එකක්. ඊපස්සේ දෙවනි channel එකක් ඒගොල්ලෝ හදනවා 8:36 එක. එතකොට මේක logically වෙන වෙනම ADSL lines එකක්. එක ADSL label එකක් දෙකක් වෙනවා. එතකොට මේගොල්ලෝ කරන්නේ සාමාන්‍යයෙන් අපි router එකක් පාවිච්චි කරනකොට බුද්ධික පාවිච්චි කරන්නේ router එකකින් ADSL line එක connect වෙලා IP එක sign වෙන router එකට. ඒක අපි මේ net කරනවා කියලා කියනවා. 192.168 range එකට netting කරලා අර global IP එකත් එක්ක අපි data මාරු කරගන්නවා. නමුත් IoT එකේ device එකක් හදන්න බුද්ධික ඒ ඇත්තටම අර මේ අනිත් ඉන්ටර්ෆේස් එක ඒගොල්ලෝ කරන්නේ බ්‍රිජ් කියලා කරනවා. බ්‍රිජ් ඉන්ටර්ෆේස් එක. එතකොට කරන්නේ ඩයලින් පාර්ට් එක කරන්නේ ඇත්තටම රවුටර් එකේ ඉන්නේ අර 8:36 8:36 ඒකේ කනෙක්ෂන්. මේ රවුටින් පාර්ට් එක කරන්නේ අර බොක්ස් එක. එතකොට මේ දෙවෙනි ඇසයින් වෙන IP එක ඇසයින් වෙන්නේ අර බොක්ස් එකට. ඒකට හේතුව තමයි මේ ඒගොල්ලෝ ඇසයින් කරන්නේ ප්‍රයිවට් IP එක. මොකද මේ POT එක වැඩ කරන්නේ ඒගොල්ලගේ නෙට්වර්ක් එක ඇතුළේ විතරනේ මුත් එක. එතකොට ප්‍රශ්නයක් නැහැ. ඒක ඉන්න ප්‍රශ්නයක්. බ්‍රෝඩ්කාස්ට් වෙන්නේ ඒක ගැන කිව්වොත් එහෙම මේ ඒක ඇත්තටම වෙන ලොජිකල් වෙන් කිරීමක් පරිගණන නෙට්වර්ක් දෙකක් අතර. එතකොට නමුත් අපිට අර කලින් කිව්වන අපිට අර දැන් හැම මේ නෝඩ් එකක්ම සම්බන්ධ කරගන්නවා නෙමෙයි VLAN දෙකක් තියෙනවා කියලා කියමු අපි. ඒ VLAN දෙකක බුද්ධික මැෂින් දෙකක් තියෙනවා. අපිට මේ දෙක අතර කතා කරගන්න ඕනේ. ඒ දෙක අතර කතා කරගන්න එකට හදන බ්‍රෝඩ්කාස්ට් එක. ඒ කියන්නේ data link layer එකේ කරන එකක් තමයි මේ බ්‍රෝඩ්කාස්ට් ඩොමේන් එකක් කියලා කියන්නේ. සරල කිව්වොත් එහෙනම් එක නෙට්වර්ක් එකකින් තව නෙට්වර්ක් එකකට පැකට් යවන්න දෙන එකක්. එකම සෙග්මන්ට් එකක් කරන්න පුළුවන් එකම LAN එකක. නමුත් එහෙම නැත්නම් මේක මේ බ්‍රිජ් කරලා, ඒ කියන්නේ වෙනත් LAN සෙග්මන්ට් එකක් එක්ක බ්‍රිජ් කරලා එකක් වෙන්න පුළුවන්. ඕනම කම්පියුටර් එකක් එකම අර මේ ඊතරනෙට් රිපීටර් එකකට හරි ස්විච් එකකට හරි කරලා තියෙනවනම් ඒක සේම් බ්‍රෝඩ්කාස්ට් ඩොමේන් එකක්. ඒ කියන්නේ මේ දෙන්න අතර කතා කරගන්න පුළුවන් නම් ඒක තමන්ගේම බ්‍රෝඩ්කාස්ට් ඩොමේන් එකේ තමයි තියෙන්නේ. ඉතින් මේක ගොඩක් වෙලාවට මේ කොලිෂන් ඩොමේන් එකක් කියලා කියන දුක. ඒ කියන්නේ අපි දන්නවා මේ ස්විච් එකක් දාලා ස්විච් එකක් සහ හබ් එකක් අතර වෙනසක් තියෙනවානේ. හබ් එකේ වෙනස තමයි අපි හිතමු කම්පියුටර් 10ක් හයි කරලා තියෙනවා නම් බුද්ධිගේ කම්පියුටර් මාකර පැකට් එකක් යවුවා. හබ් එකේ අනිත් කම්පියුටර් 9 තම මේ පැකට් එක බ්‍රෝඩ්කාස්ට් කරනවා. හබ් එකවලදී. නමුත් ස්විච් එකකදී කරන්නේ මේක ඉන්ටෙලිජන්ට් පළවෙනි පාර අඳුරන්න තියෙනවා නම් මේ හැම පෝට් එකෙම බ්‍රෝඩ්කාස්ට් එකක් යවනවා. බ්‍රෝඩ්කාස්ට් එක කරලා රිප්ලයි එකක් එනවා කියමු අපි නම් පෝට් 10 රිප්ලයි එකක් ආවොත් එයා කියනවා මේ IP එකේ MAC address එකත් එක්ක යා memory එක තියන් ඉන්නවා. ඊට පස්සේ මේ IP එකේ බ්‍රෝඩ්කාස්ට් එකක් ආවොත් එහෙම මොක පෝට් එකකට යවන්නේ මේ පෝට් එකේ තමයි යවන්නේ. එතකොට මේකේ කන්ඩිෂන් වෙන එක නවත්ත ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි දන්නවා කොච්චර කරත් මේ ඉන්ටර්නෙට් වැඩ කරන වර්ධයක් උඩ වර්ධයක් කියන්නේ TX එක RX එක data in එක data in එක. එතකොට මේ දෙක අතර මේ හැමතිස්සෙම කාටද බලාගෙන ඉන්නේ මේ එකනේ data transfer කරනවා මොකද මේ දෙකෝ අප් එක කියන්නේ එතකොට ඉතින් network එකේ හැමතිස්සෙම slow වෙනවා මේ broadcasting වල පැකට් අර ඒක නැති කරද්දි තමයි switches ආවේ එතකොට switch පොඩ්ඩක් intelligent ඉක්මනට packet එක switching කර packet switching කියලා කියන්නේ ඒකයි මේන packet එක අදාළ port එකට දාලා නිකයි ඉතින් ඔය permission එහෙම නැති කරනනම් මේ broadcast domain එක බලපාන හැටිනේ මේ ගාලේ දවෝ කතා කරනකොට මතක් වෙනවා ඉතින් අපිට අතර වෙනම එපිසෝඩ් එකක් කරන්න පුළුවන් නම් මේ net switching routing ගැනනේ රෑන වටිනා නේද ඔය ඔතන අර ඔලෝ සුන්ත කරගෙන ඕනාද ඉතින් මේ අතරම තියෙන්නේ මේ අතර අර මේ ඒකයි ප්‍රොටෝකෝල් ගැනීම TCP UDP ගැනීම දවස් ගානක් කතා කරන්න ඒවා තියෙනවා නේද කතා කරන්න කතා කරන්න හැමදාම කතා කරන්න අර ඉංග්‍රීසි පොඩ්කාස්ට් අහනවා නම් ගැට්ටිය දැන කලින් අහනවා ඉතින්නේ අර සිකියුරිටි නම් එහෙම ඔව් සිකියුරිටි ඔව් ඒක එහෙම සෑහෙන්න ප්‍රොටෝකෝල් ගැන හිම මේ ස්ටීවිස් ස්ටීව් ගිෆ්ට් ගියා කියලා නාන වැටලා දාගෙන හැරෙන්නත් පුළයි කියලා ඔව් නෑ නෑ එපිසෝඩ් එකේ තනි කරලා TCP IP කරනවා ඔව් එකක් නේ තුනක් විතර මං හිතන්නේ ගියා OTP වලට එකයි TCP එකයි ඒ වගේ මේ ඉතින් අපිට ඒ වගේ එකක් සිංහලෙන් කරන්න පුළුවන් නම් මේ සෑහෙන්න වටිනවා නේද ඔව් අපි කරන්න බල මෙතන මේ ටෙක් කතාවල ගොඩක් ඒ දවසල ඉඳන් මගේ ආරාධනාවක් තියෙනවා මේ ෆුල් ඉන්නාද සාමාන්‍යයෙන් ෆුල් ඉන්නාද කියලා මතක ඉඳලා තියෙන පොට්ටයි කනෙක් මේ උපන් සාරු නෙක්ටරි වලට ගොඩක් මේකයි නේද ඉතින් අර ප්‍රැක්ටිකලි කරලා තියෙනකොට කේමකට ස්ටඩි කියන මොකද නැහැ මේක පොඩ්කාස්ට් එකේ වඩා වෙලාවක් යන ගැලටි ගන්න. දැන් එහෙම නෑ දැන් ටිකක් පිළිවෙල කරගෙන මේ අනාගතේ තවත් ටිකක් පිළිවෙල කරන්න බලාපොරොත්තු වෙනවා. මොන තුපුලට දවසක් ඇවිල්ලා මෙහි ඉඳලා කොහොමද යන්න පුළුවන්. ඔව් අනිත් ආරම්භයෙන් තමයි කොමල් ගමන්න මේ අපි බලමු තව තවත් සබ්ජෙක්ට් ගැන පොඩ්කාස්ට් එකක් කතා වගේ මේ අපි තමු උයන කතා. ඒක උයන්නේ කොහොමද? කතාම වෙන්නේ ඒ වගේ. එතකොට මොන මොන ආර ගැන නේ මම මේ දවස්වල පොඩි ටෙස්ටිං එකක් කරනවා ඉලෙක්ට්‍රොනික ගැන මේ. ඒවන වීඩියෝ විතරක් විදියට පොඩි නික ටොටල් වගේ දේවල් කර ඉලෙක්ට්‍රොනික බිග්ිනර්ස් ලා පටන් ගන්නකොට මොන වගේ දේවල් කරන්න ඕනේ පාස් කරනවා නම් කොහොමද පාස් කරන්නේ? ඉතින් ඇත්තටම හරියට පාස් කරන්නේ කොහොමද? ඔය වගේ දේවල් ගොඩක් අය දන්නේ නැහැ මම දැන් මේ ඉලෙක්ට්‍රොනික කියන්නේ. වෘත්තීය වශයෙන් ගන්න මිනිස්සුක් හරියට පාසන්න නෑ. හරියට පාසන්න උපකරණ ටිකක් නෑ සමහර අය. ඒ නිසා ඒ වගේ දේවල් කරන්න බැලුවේ ඉතින් උපුල සම්බන්ධ කරගෙන මම බැලේ ඒ වගේ දේවල් කරන්න ගියා. එක ටෙස්ටිං වීඩියෝ කරන්න මම නිකන්. දාල බැල ගෞලක් නිතර කරන්න පුළුවන්. බලන්න මේ ඉස්සරහට. මෙන්න ඩියුක් පාඩමනේ කමන්ඩ් මක්කර ID එකක් තියෙනවා නේද? රිසෝර්සස් ටික අපි ගාව තියෙන පාවිච්චි කරන්න පුළුවන්. ඒක කියන්නේ පොඩ්කාස්ට් කරන්න ඕන ටික දිනවා වීඩියෝ ක්ලාස් කරන්න ඕන එකක් තියෙනවා බෑනික් එක සල්ලි දෙනවා නේද ඔය ඩිසලයිට් එක දැන් අන්ලිමිටඩ් නෙමෙයි ඉන්නයි ටිකක් ඉගෙන පොඩ්ඩක් බලන්න මේ ටෙක්නිකල් ලේවල් වෙන්න ඕනේ නැහැ කලින් නෑ ටෙක්නිකල් ලේවල් වායිත්‍ය හරි ඒ වගේ දෙයක් උනත් කවන්නේ කවර ඒ වගේ ඒවා ගැන කතා කරනවා හැබැයි ඉතින් ඇදගෙන යනවා මම වගේ යදිනා වෙන තනියෙන් හරි ඇවිල්ලා කොල්ල වැඩේ කරනවා එහෙම කරනවා නම් ඉතින් අපි සපෝට් කරත් නෑ ඒතරම් මේ තම්බිලා වගේ කට්ටිය උදව් කරයි නැන්ද මන්. මෙහරන්නේ ප්‍රශ්න කරන්නේ නෑ. එහෙනම් දැන් එක දිගටම එක වගේ ප්‍රශ්න ටිකක් එන්නේ. ඒ ටික කතා කරලා එවනේ. දැන් ඊළඟට මේ SSH ගැන අහලා තියෙනවා. ඒකේ ගාලින්ග මේ ප්‍රශ්න දෙකක් තියෙනවා. එක්කෙනෙක් අහලා තින්නේ මේ Apple iOS වල SSH කියන්නේ මොකද්ද කියලා. තව එක්කෙනෙක් අහලා තියෙනවා සහන් අහලා තියෙනවා Fedora වල SSH කන්ටි කරගන්නේ කොහොමද කියන්නේ එයාකට කමාන්ඩ් ටිකක් දීලා දිනවා මේ මම දැක්කා මේ ඔක බයිද නෙට් එකට අඩුත් එකට කතා කරා ඇත්තටම ඉස්සස්ත් වැඩ කරන උත්තර ටිකක් තමලන්න දෙන්නේ සාමාන්‍ය කරන්න ඕනේ ෆෙඩරල් නැ සෙල් එකට ගියා මතකද ඔයා මේ රූප් ප්‍රිවිලෙජස් කියන දේ ලබ් වෙලා ඉන්නවනේ නැත්තම් සූඩෝ ස්පේස් එකක් දේවා /etc/init.d/ssh/d/space/start කියලා යන එක ගිහුවා එච්චර වන්ද නැහැ වෙන කොමෙන්ට් එකක් ගහලා දිනා. එහෙම ඇත්තනම කරන්න දෙයක් නැහැ. මම ගැව්වාම හරි. එයාට ඒක පර්මනන්ට් ස්ටාර්ට් වෙන්න දාන්න ඕනේ කියලා. මැෂින් එක රිබූට් කරාමත් ඒක ස්ටාර්ට් වෙන්න දාන්න ඕන නම් ඉතින් ln i මේ root log කියලා නැත්තම් sudo space එකක් ln space එක minus s space එකක් අර මම කලින් කිව්ව /etc/etc/rc3.d/s99/sshd කියලා එන්ටර් එකක් දෙනකොට ඊළඟ පාර රිබූට් වෙනකොට මේක ස්ටාර්ට් වෙනවා. මේ extra මාර්ග නැහැ. එහෙම නැත්නම් අර මේ Fedora Red Hat base server එකක් නැත්නම් service space sshd space start කියලා ගවුවත් ඒක ස්ටාර්ට් වෙනවා restart කරන්න ඕන නැහැ. Service space sshd space restart කියලා ගන්න ඕනේ. හැබැයි root privilege නැත්නම් හැමතිස්සම අර sudo කියන එක ඉස්සෙල්ලා ගන්න මතක තියාගන්න sudo space service space ඊට පස්සේ ssh d space start කරේ restart කරේ stop කරේ කියලා ගන්න. ssh කියන්නේ මොකද්ද නේ? මේ ආය දින යාලින්නේ Apple iOS වල කියලා මම හිතන්නේ එයා අර අර jail break එකත් එක්ක ssh server එක දිනා ඒකත් එක්ක පටලගෙනද මන්දනේ. කමන්නේ අපි ssh ගැන කියලා ඊට පස්සේ ඒක කියන්නේ. ඔව් ssh කියලා කියන්නේ මේ Unix system වල Unix කියලා කියන්නේ මේ Unix Linux Red Hat ආරම කියන කොහේ Linux base FreeBSD Mac OS Solaris ඕන එකක ගොඩක් වෙලාට මේ හැම දෙයක්ම ගොඩක් වෙලාට kernel level එකේ kernel එක කියන kernel ලැතින මුලින්ම කතා කරන්නේ මේ bash හරි මාකර shell එකක්. shell එකක් කියලා කියන්නේ අපි අකුරු වලින් විදාර දෙන්නේ. dostor කියවත් දැන්න තියෙන්නේ නෙන්නේ. dostor type එකක් තමයි. මොන වැඩක්ද බුද්ධි වුණේ. ඒක නේද දැන් command prompt එකේ ඉන්නේ. command prompt එකේ වයින්දන්නේ. command line එක. දැන් උදාහරණයක් අරන් මට මේ අර දැන් service start කරන වෙලාවේ ගහන command එක මම කිව්වා ඉස්සෙල්ලා මේ shell එක. ඉතින් ඕක වෙන computer එකේ ඉඳලා සම්බන්ධ වෙන්න ඕන නම් ඉස්සර පාවිච්චි telnet කියලා. telnet කියලා කියන්නේ අපි telnet server එක අදාළ computer එකක් නේද? අපි වෙන දැන් ඉන්න telnet කියලා application එක පාවිච්චි කරලා අරකේ command line එක මේ පැත්තේ අපේ පරිගණකයට එනවා. පිට දින කියන්නේ ඉන්ටර්නෙට් එකේ දින කම්පියුටර් එකේ ඉන්න පුළුවන් තව ඈත දින කම්පියුටර් තමගේ නෙට්වර්ක් එකේ අපත් දින කම්පියුටර් එකේ ඉන්න පුළුවන් අර TCP IP නෙට්වර්ක් එක හරහා මේකට සම්බන්ධ වෙලා මේ command line එක හරහා එතකොට අපිට පරිගණකයට ඈත ඉඳන් විදාන ලබා දෙන්න පුළුවන් iOS වල තියෙන ඔය විදිහට SSH එක SSH කියලා කියන්නේ secure මේ connection එකක් හරි secure කියලා කියන්නේ telnet පාවිච්චි කරන තිබ්බ ප්‍රශ්න තමයි ඒ දෙකේ විතර වෙන හැම කතා බහම plain text ආකාරයට වෙන. ඒ කියන්නේ මැද්දේ ඉන්න ඕන කෙනෙක්ට මේක ටෙක්ස්ට් එකක් එකතු වෙනවා. අර කලින් නෙට්වර්ක් කියලා කතා කරා බ්‍රෝඩ්කාස්ට් කියලා කිව්ව පැකට් බ්‍රෝඩ්කාස්ට් කියන හබ් එක වෙනස් වෙනවා ඉන්නේ. අනිත් නෙට්වර්ක් එකේ සින ෆෝන් එක ගෙනත් මේ පැකට් එක යනවා. ඒකට කාර්යවල පැකට් ස්නිපර් එකක් දාගෙන හිටියොත් ආපහු පාස්වර්ඩ් සපෝට් එක ඒක පස්සේ මේකට විසඳුමක් හැටියට මේ සිකුවර් සපර් විදියට SSH ආව සිකුවර් සෙල් එක. ඒක සිකුවර් සෙල් එක ආවම් වෙන්නේ ඔව් කිසුකුසකි වහනේ සිකුවර් මේ SSH වලනේ end to end encryption එක. End to end encryption තමන්ගේ පරිගණකයක සම්බන්ධයක පරිගණකයක අතර වෙන කතාව පහ encrypted විදියට යනවා. අර අපි Facebook එකේ HTTPS එක ගැන email වලට SSH කියනවා වගේ දෙයක් අතර keys එකක් පාවිච්චි කරලා ඒ connection එක secure කරනවා. එතකොට මේ දෙක අතර වෙන කිසිම දෙයක් අනිත් අයට පේන්නේ නැහැ. නමුත් වෙන්නේ කොහොම කාර්ය තමයි මේ දෙක අතර විධර්ම මාර්ග කරනවා කියලා කියන්නේ මේ පැත්තේ දෙන command එක server එකේ run වෙනවා. ඊට අමතරව තව තවත් පොඩි පොඩි දේවල් SSH ටික කරන්න අපිට කරන්න පුළුවන් file transfer කරන්න පුළුවන් SFTP වල. secure file transfer කරලා ඒකත් SSH server එකට දුන්න එක. ඊට අමතරව port forwarding. port forwarding කියලා කියනවා කියන්නේ අපිට වර server එකේ තියෙන port එක. අපි දැන් server එකේ මොකක් හරි service එකක් දුවනවා port 100 වල. ඒ කියන්නේ remote computer. අපිට port එක මගේ local computer එකේ ඉවත් කරන්න පුළුවන් SSH තරහ අපිට port mapping කරන්න. ඒකේ තියෙන port එක මේ පැත්තට ගේන්න පුළුවන් නැත්නම් මේ මගේ පරිගණකයේ තියෙන port එක ඒ පැත්තේ computer එකට ගෙනියන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙන් පොඩි පොඩි දේවල් කරනවා නේද? ඒක SSH තරහ දාලා අපිට ඕන නම් ඒකත් IP විදියට වැඩ කරන්න පුළුවන්. ඉතින් වගේ ඒක ප්‍රධාන කාරණේ මේ telnet වල නැති features තමයි වෙන්නේ. ඔව් ඒක telnet වල නැති features. ආ උදා තව තවත් දේවල් තමයි කිව්වොත් ඒක අපිට මේ ඕනනම් අර අපි server එක කියන එක server එක කියලා කියන්නේ අපිට ඇත්තටම desktop එක මොනවා SSH කරා මේ පැත්තට ගේන්න පුළුවන්. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඊට අමතරව අපි හිතමු බුද්ධිකට web server එකක් තියෙන internet එකේ. ඒකට real life එකක් ඔක්කොම තියෙනවා. නමුත් බුද්ධික office එකේ ඉන්න machine එකට බුද්ධිකට මේ මොකුත් IP එකක් මොකුත් නැහැ. බුද්ධිකට ඕනේ බුද්ධිකේ එකේ තියෙන මේ web server එක මේ පිටකෙනුත් වෙන්න. ලොකු ප්‍රශ්නයක් බුද්ධිය කරනවා නම් මේක එක්කම ADSL report 4 ගෙනදරන මොකද බුද්ධි කරන්නේ බුද්ධිය එළියට අරපු මැෂින් එකට SSH කරලා බුද්ධිකට පුළුවන් local port එක අර මැෂින් එකට map කරන්න. එතකොට ඕනම request එක අර මැෂින් එකේ අපි නෝ port 8 බුද්ධිකට කරේ කියන ඒකට ඕනම request එක port 8 වල SSH අර බුද්ධිකට output කරලා බුද්ධිකට computer එකට යන server එකේ port 8 වල එන request එක එළියට එන. ඉතින් ඔයගෙ දේවල් කරන්න කොහොමද ඉස්සත් කරන්න අපි නමු අර කම්පියුටර් එකට port 8 යන විදිහට බුද්ධි ගේම් පොල්ට් එක ගේන්න ඕනේ කියන්නේ මේ බුද්ධි ගේම් පොල්ට් එක ඇට ගන්නවා කියන්නේ ඒකත් අපි පැත්තට කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම මේ ඒක ගොඩක් නට මෙහෙම වැඩ කරනවා. අපි තුන් මට ගෙදරට සම්බන්ධ වෙන සිග්නල් දින මට VPN එකක් හදාගන්න බෑ. මගේ Linux machine එකක් තියෙනවා මේ දා. මම කරන්නේ Linux machine එකට SSH විතර port forwarding එක දාලා දිනවා. මට පුළුවන් කොහේට පිටේ ඉඳන් ඒකට SSH කරලා මට file sharing port එක port කරගන්න. එතකොට මට net එක දිහා අනිත් කම්පියුටර් එකෙන් එක remote desktop වලට connect කරලා ඒ වගේ develop කරන්න පුළුවන්. ගොඩක් වැඩ කරගන්න. ඒ වගේ මේකනේ ගොඩක් වෙලාවට වැදගත් වෙන ඔය application debug කරන්න ගියාම ඔව් ගොඩක් resource code එහෙම නැති application debug කරන්න යනවා. එතකොට ඒ වගේ ඉතින් network calls එක එක trace කරන්න ගන්න ඒ වගේ දේවල් වලට plan ප්‍රයෝජනවත් වෙනවා. ඔව් එක මේ client ගැනත් කතා කරා message එක නේ ගොඩක් ඒවා client එකකින් කරගන්න පුළුවන් නේද? ඔව් සාමාන්‍ය ලේසියෙන් මම කියුවාට GUI එකක් අතර කරගන්න පුළුවන් Windows වල තියෙන ඇප්ලිකේෂන් එකක් තමයි PuTTY. PuTTY 3 tool එකක් ඒක නම් වලක් කරද්දී port forwarding කරන්න ඔක්කොම වගේ GUI එකේම තියෙනවා. ඒක නිකන් number ටික ලබා දුන්නාම Tamanටම කරගන්න පුළුවන්. SSH server නම් දැන් Windows වලට තියෙන Tamanට ඕනේ install කරගන්න පුළුවන්. නැත්නම් Linux වල default SSH server එකක් එනවා. ඔව් ඕනේ නැහැ. ඒකම ගන්නද? ඔය මෙයා iOS කියන අහලා තියෙනනේ. ගොඩක් කලාවට iOS devices jailbreak කරනවානේ අපි. තමයි iPad දරේ iPhone නැරේ. එතකොට ඇත්තටම jailbreak කරලා කරන්නේ අර root කරගත්තට පස්සේ device එක ඒකේ SSH server එකක් up කරනවා. up කළා ඒක තමයි ඇත්තටම එළියට expose වෙන්නේ. එතකොට device එකේ ඕනි දෙයක් අපිට connect කරලා කරගන්න පුළුවන්. file transfer කරන්න ඒ වගේ දේවල් ඔක්කොම කරගන්න පුළුවන්. මේ iOS එක SSH කියන්නම් ඒක තමයි නැතුව iOS jailbreak නොකරපු device එක නම් SSH server එකක් පරන්නේ නැහැ. ඔව්. iOS එක jailbreak කරලා root එක root මේ jailbreak කළාම මේ root කරගෙන මෙහෙට ලවච්ච නැහැ. ඒක හරිද? තරහ වෙන දේ මේ iOS එකක් තියෙනවා. අර CEO තේ මේකදල. මේ jailbreak කරාම මේ default password එක pineapple. ඔව්. root password එක. ඒකත් දැන් ටික මේකට විතර කලින් මම දැන් නේද ආවා මේ ඔය ඩිෆෝල්ට් පාස්වර්ඩ් එක කෙනෙක්ට අර වෝම් එකක් ඉන්ජෙක්ට් කරනවා කියලා. ඒක නිසා මේ කවුරු හරි මේවා කරන්නේ එකක් තමයි SSH server එක CDN එක ස්ටොප් කරන්න පුළුවන් නේද? ඔව්. ඒක ස්ටොප් කරන්න. නැත්තම් පාස්වර්ඩ් එක වෙනස් කරන එක ඇඟටම කොහොම හරි දුන්නේ. මොකද CDRM එකෙන් ඇප්ලිකේෂන් ඉන්ස්ටෝල් කරලා ඇත්තටම මේ ගොඩක් වෙලාදී හැම ඇප්ලිකේෂන් එකම root privileges හම්බ වෙනවා මේ ඒක නිසා පොඩ්ඩක් පරිස්සම් වෙන හැබැයි ඉන්න මේ අපි Android එක root කරත් මේ root කරාම බුද්ධික එතන පොඩි වටිනාකමක් තියෙනවා මේ මොකද්ද ඒකට කියන්නේ සූ කියලා ඇප්ලිකේෂන් එකක් තියෙනවා කොම්ද වේම් එකට කියලා අලුත් ISP කෙනෙක් කෙනා කියලා කට්ටිය දානවා නේද? හැබැයි මම ඒගොල්ලෝ සයිට් එක ගියා wavecom.lk එක කොහෙද /beta කියලා ගාව සයිට් එක ලෝඩ් වෙනවා. ඒක නැක් කියලා දෙන ඒගොල්ලෝ ටෙලිෆෝන් සයිස් එකක් දෙනවා අරවුම් එකක්. ඒගොල්ලෝ කන්ටැක්ට් නම්බර් එකේ නෝට් 5 නෝට් 5 නෝට් නෝට් නෝට් 115 නම්බර් එක. ඒක ලැන්දද? නෑ කරන්නේ අර ලයිසන්ස් දෙන්න කියලා ගෝවිද ඇස්සල. ආ තරත්තුනේ ඒ අලු ඒක නැහැ නේ. ඔව් ඉතින් ඒගොල්ලන්ට ෆෝන් පුළුවන් නෑ නෝට් 5. ප්‍රශ්නයක් කතාවේ කාලිමේ කියන්නේ කියලා බලනවා දැන් කාලිමේ අපි බලගෙන ඉන්නේ RAMs වලගේ පිටදී access කරන්න සටික් කයිප් එකක් අවශ්‍යයි. ආ නේ. ජෙනරේට් එක තමයි අපි මේ කලින් කිව්වේ මේ command ADSL line එකක් වගේ තියෙනවා නම් modem එකක් නම් පාවිච්චි කරන්නේ දැනට තියෙන IP එක යවුවොත් එන්න RAMs වලගේ load වෙන්න ඕනේ. හැබැයි RAMs වලගේ අර තියෙන පොඩක් put online කියලා right click කළා කරන්නේ ඒක කරන්න වෙනවා. router එක ගන්න තියෙන port forwarding එක කරොත් direct කරන්න පුළුවන් ඉතින් dynamic dns කියලා දෙනවා. ඔය noip.com වගේ එකට ගිහ dynamic dns ගන්න පුළුවන්. හැබැයි දැන් මේ ප්‍රශ්න නම් ගොඩක් router වල support කරන්නේ dynamic. dynamic dns සල්ලි. ඒක තමයි මට තරලා මේ ඉඳලා දැන් තියෙන මාතෘ කියන්නේ. ඒකට සල්ලි ගන්නවා. එතකොට කරන්න පුළුවන් ඔය dynamic dns දෙන application එක දෙන windows වලට install කරගන්න පුළුවන්. ඒක install කරගන්න update store තව යම් සේ වැඩක් කරගන්න ඇති. port 14 එකක් කරොත් නේ router එකේ ගිහිල්ලා කිසිම කරදර නැතුව ඇප්සර් එක පිටට පෙන්වන්න පුළුවන් අවවාදයයි මේකේ වෙබ්සයිට් එක ඔස්කල පිටට පෙන්වන්න හදාගන්න නම් මම කියන්නේ පරීක්ෂණ මට මේ කාඩයි පෙන්වන්න හදනවා මිසක් මේක ප්‍රොඩක්ෂන් ලෙවලින් එක තමන්ට බ්ලොග් එකක් හදලා ඒක මගේ ගේවස් කරනවා කියලා කියන්නේ පා සයිට් එක ගන්න ඉන්නදී මොකද සුමාන දෙයක් බලන් ඉන්නේ නැහැ නේද ඔයගොල්ලෝ දෙනක තුන් හතර දෙනෙක් කවුරුත් සයිට් එක ස්ලෝනේස් මේක නිසා එක නෑ ප්‍රශ්නේ තියෙන්නේ ඒ අරගෙන නම් මෙතන ගැටලුවක් නෑ HSDP ඩබල් පාවිච්චි කරනවා ඔය මුකුත් කරන්න දෙයක් නෑ අපේ ඩයිනමික් DNS ක්ලයන්ට් එකක් දාගන්න වෙනවා ඒකේ ඩයලොග් විතරයි තමයි ස්ටැටික් ටයිප් එකක් ඇසයින් කරන්නේ ඒක පුළුවන් ස්ටැටික් නේ වැටෙන පුළුවන් රියල් ලයිෆ් එක එයාට ප්‍රයිවට් ටයිප් එක හච්චන මොකක් හරි ගූහලියම්ම කරනවා මේ IP වෙනස් වෙනවා කියලා කට්ටිය ඉවස් වෙනවා ඒ වගේ ප්‍රශ්න එනවා මේ සමහර සයිට් එක තියෙනවා කීල් කියන මේ ඩයලගෙන යට දෙගොල්ලම මේ IP සයින් කරනවා කියලා රියල් IP අනිත් අය ඔක්කොම ප්‍රයිවට් එක 192.168 හරි 10.0 IP තමයි දැන් මේ මොනිටර් ගැන ප්‍රශ්න ගාලින් ගොනේ ගෲප් එකෙත් අහලා දුවනනේ ඔතන දේලා දුවනවා දැන් වත්තිය මේ අපි ඒක ගැන ටිකක් කතා කරමුද ඔව් ගෲප් එක බලන්න ටිකක් එක්ක තියනවා නේද ඔව් මම ස්කයිප් එකේ ඉන්නවා මස්සක්. අනේ මිනිස්සුනේ ඕවා බ්ලොග් කරලා දැම්මා කියලා බය දෙන්නේ. ආ නියම ආතල්ලක. මේක තමයි නියම කතා. ඊළඟට මම දැක්ක එකක් තියෙනවා මේ iPod එකක් දෙනවා කියලා මේක ෂෙයා කරා. මොකද බැලුනේ මිනස් ස්පෑම් එකක්ද කියලා. නේ ෂෙයා කරන විදිහ සොෆ්ට් ලොජික් ශ්‍රී ලංකාවේ. ඒකේ ලොකෝට කරලා දාන්නේ දෙල් ප්‍රොමෝටර්. අර දෙල් ප්‍රොමෝටර් නයිට් එකේ දෙවලු දෙල් නෑ බලන්න මොකද මහා ලොකුවට මේගොල්ලෝ මේ ඩයලොග් එකත් එක්කම මොකක්ද එකක් රිලීස් කරන්නේ නේද ඩර්ගයා ෆෝන් එක. දැන් මොකක්ද කියනවා? නම් මතකද? නම් දැන්නේ නැහැ. ස්ලේට් එක මොකක්ද කියන්නේ? ස්ටේක්. ස්ටේක් ද ස්ලේට් ද මොකක්ද කියලා. යකෝ දෙයනේ මෙහෙමත් බිමලක් කරන කම්පැනි. යකෝ තමන්ගේ බ්‍රෑන්ඩ් එකේ දේවල් දීපන්. තමන්ගේ බ්‍රෑන්ඩ් එක ප්‍රොමෝට් කරන්න කියලා මිනිස්සුන්ට කියනවා. අනුන්ව සද්දීන. යකෝ මේක හරි. කොහෙද යන්න දෙයක් නැහැ මාගදී වල ෆේල් වල උත්තරේ ෆේල් වෙලා තියෙන්නේ. නියම. අර කවුරුත් නැත්නම් මාගදී මීටින් එකේ යන්න කිව්වේ. අපි අපේ බඩට ප්‍රොමෝට් කරගන්න අපේ අයිපොඩ් එකත් අඩු ගානේ අයිපොඩ් විකුණන්නේ නැහැ. ඔයාර මේ ADSL කනෙක්ෂන් එකක් එක්ක ඩයලොග් ඩොංගල් එකයි ගන්න. මේක ඇසෙටි ගාන. ඔව් අපි ADSL ගැන ප්‍රොමෝෂන් එකක් දෙන්නේ ශාරවත් වෙනවා අපේ රෝලෙන්ට මේ ඩයලොග් ඩොංගල් එකක් දෙනවා කියත අන්නේ වගේ කතා. කවුරු හරි අහනනම් දෙල්ලේ එක්කෙනෙක් ඔය මාකටින් කරපු එකා ගිහිල්ලා දෙල්ලෙන් ගන්නවා ලෝකම එක්ක දින ඇත්තමයි කන් ට්‍රේඩින් එකම යාවෝ විනිවිදෙන්නද මම කතා කරන්නේ අදුගාන එක කීබෝඩ් එකක් දෙනවා කියලා කිව්වේ විතරව දැන් ඔය යාවෝ හරියටම එක්කතාවට විරුද්ධ පොඩ්කාස්ට් එකක් නේද ඔයකොට දාන්න තියෙන්නේ අර ඇත්තම කිසිදෙක එක්කතාවට විරුද්ධ පොඩ්කාස්ට් එකක් කරගන්න කවදාවත් කරන්න හිතාරස එක කම්පැනි යන්නේ හරි සමෝඩේ ඒගොල්ලෝ බුද්ධිගලක් කරනවා. නෑ බුද්ධිගලක් නියෝජනය කරන්නේ නැහැ. ඒක නගර නගර ඉන්නේ කියලා. ඒ විදිහට. යහන් නාන චැට් එකේ පොඩි ප්‍රශ්නයකටත් අපි මේ උත්තර දෙන්නම්. කාලින් ගේ නෙට්වර්ක් සයිඩ් එකේ බිගින් ගේට් එක යන ස්ටෙප්ස් ටික පොඩ්ඩක් දෙන්න. අපි දෙන්න ගන්නද මේ නෙට්වර්ක් කරනවා කොහොමද කියලා. මොකද මුතු මොනා නියුස් කියලා අපිට ටෙක්නිකල් පැත්තේ එහෙම නියුස් ආඩ්විනෝ ගැන කතා කරමු අපි මේ ආඩ්විනෝ ටිකක් කැපිලා දෙන්න මේ වීඩියෝ වල හැයතර එතුතික ප්‍රශ්න කතා කරමු මේ ප්‍රශ්නේ මොනිටර් කරන එක ඒකම කතා කරමු පොඩ්ඩ නේද වැඩි මොනිටර් ගන්න මේ බලාපොරොත්තු වෙන වැඩක් අට්ටේ මේ අහලා තියෙන්නේ ෆුල් එච්ඩී මොනිටර් එකක් ගන්නවා නම් මොකද බ්‍රෑන්ඩ් එකක් කියන්නේ කියලා ඒක ෆුල් එච්ඩී මොනිටර් එකක් පාවිච්චි කරනකොට වීඩියෝ ඔන්බෝඩ් තියෙන කම්පියුටර් එක අවුලක් වේද කියලා. අනිත් එක තමයි මේ ෆෝටෝ ප්‍රොසෙසර් එකක් තියෙන ඔන්බෝඩ් වීඩියෝ තියෙන එකට ඔනේ එයා මේ ඒ කියන්නේ යාගේ මැෂින් එකේ ස්පෙක් එක දාලා තින්නේ. ඊළඟට අහලා තින්නේ මේ HDMI port එනවාද කියලා ඔන්බෝඩ්. ප්‍රශ්න ගොඩක් තියෙනවා නේ ගාලේ. ඔව් අපි ඉස්සෙල්ලා හොයලා ගමු HD monitor එකක් ගන්න හොඳ monitor එකක් මාදින්න. පුද්ගලිකවට මම Samsung monitor වලට ආසයි. පාට අරගෙන එනවා. ඊළඟ ඔප්ෂන් එක තමයි ඒක ගන්න දෙයක් නැත්නම් ඒක ගන්න ෆුල් එච්ඩී එකක් ගන්න 1080p කියලා බලන්න ඕනේ ෆුල් එච්ඩී කියලා මේ 900p වගේ ගුණ කට්ටි ඉන්නවා. ඒ කියන්නේ හවුසස් කරපයි 900p. ඒව ගන්න එපා. ස්පීඩ් ගන්න අරක තමයි රෙකමෙන්ඩේෂන් එක. ඊළඟට මොකද පොඩි එකක් කියලා? ඊළඟ තව එකක් කලින් මේ තීන මේ පෝට්ස් ගැන DVI HDMI දෙකම දෙනවද? ඒකත් බලන්නේ හොඳයි නේද ගන්නකොට. ෆුල් එච්ඩී කරනකොට පොඩි එක අනිවාර්යෙන් HDMI කියනවා. එනවා මේ අනිත් එක මේ DVI තියනවාද කියලා මොකද මේ අපි ඕකට හයි කරන්නේ ගොඩක් කියලා නැති වෙන මොනවා නේද ඔව් ගොඩක් කියලාට HDMI තියනනම් DVI to HDMI කන්වර්ට් එකක් ගන්න පුළුවන් හැබැයි මොනිටර් එකේ තව බලන්නේ HDCP තියනවා කියලා high definition content protection කියන එක supported monitor එකක් තියෙනවා එහෙම නැති වුණත් බුද්ධිම දුරේ එහෙම play කරන්න ඒකට සමහර STD එහෙම වැඩ කරන්නේ නැහැ ඔව් ඊළඟට තමයි මේ තමන් පොඩ්ඩක් බලන්න වෙනවා මේ දැන් කම්පියුටර් එකේ විජේ කාඩ් එකත් HDCP support එකක්. ඔය දෙකම නැතුව රට කරන්නේ ඩූරේ වගේ බලන්න අදහස්. ඒ අනිත් කියන වලට වගේ නම් ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ අඩු ගානෙම කම්පියුටර් එකේ HD එක DVI කියනවා නම් ඇති. VGA වලින් නම් ඉතින් මෙහෙමයි. ඔප්ෂන් එකක් නැතිනම් රෙසලියුෂන් ගන්න බැරි ප්‍රශ්නයක් නැහැ. ඒ රෙසලියුෂන් එක ගන්න පුළුවන් VGA වල. මේ හැබැයි ඉතින් DVI එකක් හරි HDMI එකක් හරි කම්පියුටරේ තියෙනවා. හොඳයි. ඔය දෙකෙන් කොහොමද ඉපත් කමන්නේ කම්පියුටරේ? ඒ දෙක ඒ කියන්නේ HDMI හෝ DVI. අදුගා මොන්ටරේ ගන්න නම් පොඩක් බලන්න HDMI එකක් තියෙනවා හොඳයි. HD ඊවීආයි ගන්නවා ප්‍රශ්නයක් නැහැ. මේ මොනවත් කේබල් සේවා ආදාන විදිහට ගන්නවද අවධානය ගත්තොත් මොන්ටරේ තියෙන DVI එකක් කම්පියුටර් තියෙන HDMI ගන්න HDMI DVI කේබල් සේවා XVCT කියන ඉසි ප්‍රශ්නයක් නැතුව වැඩ කරන්න පුළුවන්. ඒක අනිත් පැත්ත උනත් කේබල්ස් නේද නැහැ. කේබල් ගණිත තරන්න දෙන්නේ. මොන්ටරේගේ මේ HDMI ල මේ කම්පියුටර් DVI දී ඒක නිසා ඒක ගැටලුවක් නෑ. ආඩ් වීඩියෝ මයික්‍රෝකන්ට්‍රෝලරයක ඉතුරු ටිකකින් මොකද නැහැ මේ පැත්තේ තියෙන අර මේ මේක USB port එකක් මේක power දෙන එකක් ඇත්තටම power දුන්නා USB port එක හරහා current එක ගන්න මේ උඩ තියෙන header connectors මෙයාට shield කියලා දෙනවා shield කියලා දෙන Arduino එක දැන් මේ මේක වෙලා Arduino මේ ethernet module එකක් ඒ කියන්නේ අපිට network එකට Arduino එක සම්බන්ධ කරන්න ඕන මේක මේ pin ටිකක් කට්ටියට බෙදලා තියෙනවා මේ දෙක දැන් මොන හරි development එකක් කරන්න ඕන මට මේ දෙක එකට සම්බන්ධ කරලා කෙනෙක් කරගත්තා මෙන්න මේ වගේ ෂීල්ඩ් එකක් හදනවා. ඉතින් තව බෝඩ් එකක් මේකට ගහන්න පුළුවන්. හැබැයි ඉතින් මතක තියාගන්න මේ ෂීල්ඩ් ගහනකොට මේ ෂීල්ඩ් එකේ උඩ ෂීල්ඩ් එකේ පාවිච්චි කරන පින් ටික තව ෂීල්ඩ් එකේ පාවිච්චි කරලා මට මේක උඩ තව ඉතරෙට් එකක් ගෙවුවොත් ප්‍රශ්නයක් වෙනවා. මෙහෙම ගන්න ඉන්නවා. මොකද මේ ඉතරෙට් එකම එකම ටික පාවිච්චි කරන නිසා. නමුත් වෙන මොනවා හරි පෝට් පාවිච්චි කරලා අපිට LCD එකක් වගේ නะ මට මේ LCD එක මේකට මෙයාගේ ප්ලග් කරන්න පුළුවන්. ප්ලග් කරාම මට මෙතන LCD එකක් එනවා. ඒ වගේ ප්‍රොඩක්ට් ඩෙවලොප් කරන්න පුළුවන් මේ ඩෙවලොප්මන්ට් ඉගෙන ගන්න ළඟදීම අර ගන්න පොරොන්දු වෙන්නේ කාරණ මේ ඔච්චරම කම්ප්ලෙක්ස් එකක් නැතුව අපි මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එක විතර පාවිච්චි කරලා USB නැති කරලා ඒක වෙනුවට RS-323 වගේ එකක් දාලා පොඩියට වැඩ කරන්න විදියට මේ එකක් හදලා දෙන්නම් මේ බූට් ලෝඩර් එක දාලා කමෙන්ට් මේ කරන විදියට කරන්න පුළුවන් දැන් මේ ඊතරනෙට් ෂීල්ඩ් එකක් එහෙම නම් හදන්න අමාරු දැන් මේ ඊතරනෙට් ෂීල්ඩ් එක ගත්තොත් මේක පොඩි මේ සර්විස් මවුන්ට් එකක් තියෙන ඉතින් තමන්ට පාස්වර්ඩ් නේම වාග්න නිසා එමුත් අපිට පාස්වර්ඩ් දෙන්න වෙන මේ ඊතරනෙට් එක තියෙන ඉඩමතරව පොඩි මේ මයික්‍රෝ SD කාඩ් ස්ට්‍රක්චර් එකක් තියෙන ඒකට මේකෙන් වෙබ් සර්වර් එකක් වගේ හදා ගන්න පුළුවන් මේ දෙක පාවිච්චි කරලා එකක් එක කරමු වැඩ කරා මේ කලින් උනේ මට කියන්නත් අවතමුණා මම හිතන්නේ මේ සතිය මුලදෙම රාස්බෙරි පයි කියලා බෝඩ් එකක් තියෙනවා අර සිංගල් බෝඩ් කම්පියුටර් කියලා අපි ඔෆිසෙත් ගියා මේ මාත් ඕඩර් කරා එකක් මේ අපි වලවලින් ගෙනාවට පස්සේ නේ ඔව් මේකෙත් HDMI එකක් තියෙනවා ඔව් තියෙනවා SD කාඩ් එකකින් මේ OS එක දාන්න දෙන්නේ කියලා ඔව් රන් වෙනවා මේ බලව ඒවයි නේද මාස අපි 3ක් විතර ගියා අපිට ඕඩර් එක දැන් හැබැයි ටිකක් ඉක්මන කෙවනවා කියලා ආරච්චියක් තියෙනවා ඔව් ඒක මේ අර එක්කෙනෙකුට එකයි කියලා දෙන්නේ ඒක තමයි ඒ කිව් එකේ ඉඳලා ඊට පස්සේ තමයි ඔය ටෙක් බෙක් කරන්නත් ඕනේ. ඩොලර් 20 ගන්නනේ. ඩොලර් 35. ඒක බෝඩ් ඒක දෙකක් තියෙනවා. අර ටයිප් B කියන එකේ ඊතරනෙට් කෝඩ් එකක් තියෙනවා. ඒක 35 වෙනක ඩොලර් 40 ගන්නත් තමයි ඔක්කොම. ඔව් 40 ගන්නත් හරි 50ක් විතරම නේද? ඕ Arduino එකට ස්ටේබල් පවර් සප්ලයි එකක් ඕනේද කියලා. ආ නෑ ඇත්තටම 5 වෝල්ට් තමයි දෙන්න ඕනේ වුණාට මේක 9 වෝල්ට් එකක් එන්න පුළුවන් මොකද ආඩින බෝඩ් එක ගත්තොත් ඒක පොඩ්ඩක් මේකේ මේ ලිනියර් වෝල්ටේජ් රෙගුලේ කරලා තියෙනවා මේ ඉංගිල්ල ගාව මගේ කියපතරා මේ පොඩි මේ මෙතන කියන චිප් එක මේ ලිනියර් වෝල්ටේජ් රෙගුලේටර් එකකින් 5 වෝල්ට් හදාගන්න නිසා ඒක ස්ටේබල් පවර් සප්ලයි එකක් වුණා කියන්නේ වෝල්ට් 6කට වඩා තියෙන එකක් තියෙනවා නම් 9කට වඩා අඩු එකක් තියෙනවා නම් හොඳයි මොකද වැඩි වෝල්ටේජ් එකක් දුන්නාම මේක ටිකක් රත් වෙනවා ඉතින් ඒකට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ප්‍රසිද්ධි කියන්නේ නෝ කියලා නැත්තම් චම්ලි මල්ලේ බොහොම ස්තුති මේ වැඩ ඔක්කොම කියලා රැණිකි මලාගෙන අපිත් එක්ක මේ සම්බන්ධ වෙනාට අද වැඩි සත්‍යයක් නැති ඇතුළු ඒ බොහොම ස්තුතියි නම් හැමදාම වගේ මේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් නම් හැමෝටම සුභ සුභයක් සුභ රාත්‍රියක් කියලා ලැබෙන තේ හම්බ වෙනවා. එහෙනම් සුභ සතිය. නැත්නම්